බලාමැද අතීතයේ බිඳුනු පෙමින් කිනිකත් අතවත් තනිවි එක්තැම්ගේ අනන්ත සයුරේ බිය කරු දිවිදිය මේ පාලුද කලා සුළඟ පමණි පුරුමේ අනා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්තැන් මාද සිතුවම් මැවේ පිදී මිදුම් වලාමැද අතීතයේ බිඳුනු පෙමින් ගිනිකත් හදවත් තනිවේවි එක්තැන් දහසක් මල් මැද එකම මලයි පැතුවේ එ මල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි මාද සිතුවම් මැවේ විඳේ මිදුම් වලාමැද අතීතේ බිඳුනු පෙමින් ගිනිකත් හදවත් තනිවේවි එක්තැන්ගේ තනිවේවි එක්තැන්ගේ තනිවේවි එක්තැන්ගේ.